අපි කතා කළේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව යන විරති චතුසික තුන පිළිබඳව පසුගිය දිනේ ඊට දැනගත්තා ඒ විරතියෙන් ඇතිවන්නේ කයින් සිදුවන වැරදි වලින් වැළකීම වචනයෙන් සිදුවන වලින් වැළකීම ජීවිතාව සඳහා කරන ඒ කය වචන දෙකෙන් සිදුවන වැරදි වලින් වැළකීම කියන මේ වශයෙන් උයි ඒ විරති තුන අප ඉගෙන ගන්න. සම්මා වාචා විරතියෙන් වාග් දුස්චරිතයෙන් වැළකීම. ඒ වාග් දුස්චරිත සතරක් දැක්වෙනවා. බොරු කීම, කේලම් කීම, පස වචන කීම, හිස් වචන කතා කිරීම. මේවායින් වැළකීම සම්මා වාචා විරතිය. සම්මා කම්මන්ත විරතිය වශයෙන් අප ඉගෙන ගත්තේ සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම සහ කාම මිත්‍යාචාරයෙන් වැළකීම. මේවා යම් යම් දෙනා දින දිනක් කරුණු සඳහාද, ඒ කියන්නේ තමන්ගේ අදහස් වශයෙන් සතුන් කෙරෙහි තිබෙන තරහව නිසා ඒ සතුන් මැරීම සිදු කරනවා. ඒ ආදි වශයෙන් යම් යම් හේතු නිසා ඒ වැඩ කරනවා. දැන් අන්තිමට කී සම්මා මිච්ඡා ආජීවය කියන එකකින් වැළකීම සඳහා ඇතිවන්නා වූ සම්මා ආජීවය. ඒ සම්මා ආජීවයෙන් බලාපොරොත්තු වන්නේ ජීවිකාව සඳහා කරන සතුන් මැරීම ආදීන් වැළකීම සහ එදියන් වශයෙන් නම් අර නොකල යුතු වෙළඳාම් වශයෙන් වැළකී ඒ වශයෙන් මේ සම්මා ආජීවය දක්වා වික්ෂුන් වහන්සේට නම් ඊටත් වඩා විශාලයි ඒ පිළිබඳව විස්තරය කියන්නට ඕනේ ඊට වඩා විස්තර සහිතව. දැන් ගිහියන් විසින් කරන ලබන දෙලෙහෙළඳාම් ගොවිතැන් ආදිය ගිහියන්ගේ ජීවිතාව යහපත් ජීවිතාවක් වන අතර වික්ෂුන් වහන්සේට ඒවා සුදුසු නැහැ. ඒවා සිදු කරනවා නම් ඒ මිත්‍යා ආජීවයක් වෙනවා. ඒ නිසා වික්ෂුන් වහන්සේ පිළිබඳව සලකන විට ඒ සම්මා ආජීවය මිත්‍යා ආජීවයෙන් සම්පූර්ණයෙන්ම වෙන්න මිත්‍යා ආජීවං පහය සම්මා ආජීවයෙන් ජීවිකම් කප්පේ එහෙම දක්වනවා. ඒ මිත්‍යා ආජීවයෙන් එහෙම පිටින්ම වෙන්නලා සම්‍යක් ආජීවයෙන් තමගේ ජීවිතය ජීවිකාව කරගන්න. අනේ විදිහට අපි ඒ විරති චෛතසික තුන පිළිබඳව දැනගත්තා. විරති චෛතසික උපදන අවස්ථා ගැනද අප මේ අවස්ථාවේදී සලකා බැලුවා. ඊළඟට කියන්නට තිබෙන්නේ චෛතසිකයන්ගෙන් කරුණා මුදිතා ප්‍රඥා කියන මේ චෛතසික තුන. කරුණා මුදිතා කියන චෛතසික දෙක අප්‍රමාණ්‍ය චෛතසිකයන්ෙන් දැක්වෙනවා. අප්‍රමඤ්ඤා කියන එකයි පාලි වචන. ඒ අදහස් කරන්නේ අප්‍රමාණ සත්වයන් අරමුණු කරමින් ඇතිවන ධර්ම දෙකක් බැවින් ඒ ධර්ම දෙකට කරුණා මුදිතා කියන ධර්ම දෙකට අප්‍රමඤ්ඤා කියන නමක්. මොකද සත්වයන්ගේ ප්‍රමාණයක් නැහැ. අප්‍රමාණ සත්වයන් සිටි. ඒ අප්‍රමාණ සත්වයන් අතුරෙන් දුක්ඛිත සත්වයන් කෙරෙහි පවත්වන ස්වභාවයක් තමයි කරුණාව. අරදුක්ඛේ සති සාධූනම් හදේ කම්පනං ජනේති ති කරුණා. හදේ ඛේදං ජනේති ති කරුණා. ඔය විදිහට මේක ආකාරයෙන් මේ කරුණාව විග්‍රහ කොට දක්වනවා. ඒ අන්‍යයන්ට දුකක් පැමිණි කල්හි නැත්නම් ඒ අන්‍යයන්ගේ සත්වයින්ගේ දුකක් ඇති කල්හි ඒ දුකෙහිදී සත්පුරුෂයන්ගේ සිතෙහි ඇතිවන්නා වූ ඛේදය කම්පනය කරුණාව නම් වේ කියලායි එින්නද දක්වන්නේ. ඒක අප තේරුම් ගත යුතු වන්නේ ඒ දුකටපත් සත්වයෝ කියන මේ අයද සීමාවක් ඇති කොටසක් නෙවෙයි. අප්‍රමාණ දැන් නිර්යාදී සංවල ඉපද දුක් විඳින සත්වයන් ගැන සැලකන විට කොහොමදවත් සීමාවක් දක්වන්නේ. එරගෙම මුනි සත්ත ප්‍රජාව ගැන සලකන විට දැන් අපේ බුදුරජාණන් වහන්සේ ගැන සලකන විට උන්වහන්සේට උපදනා වූ කරුණාව අන්‍ය වූ අයට උපදනා වූ කරුණාව බඳු නොවේ. ඊටත් වඩා විශාල ඊටත් වඩා මහත්. ඒ නිසා තමයි මහන්සේට උපදනා කරුණාව මහා කරුණාවයි කියන්නේ. මේ මහා කරුණාව ඒ දුක්ඛිත වූ සකල සත්ත්ව ප්‍රජාව කෙරෙහි පවත්වන කරුණාවක්. මේ ඉබඳු කරුණාවක් ඇති වී ඇත්තේ ඒ සම්්‍යක් සම්බුදුරයන් වහන්සේ නමකට මිස අන් කෙනෙකුට නෙවෙයි. මොකද තමන් වහන්සේට උපදනා ඒ කරුණාව උපදනා වූ කරුණාව මේ ඥාන සම්ප්‍රයුක්ත සිතක උපදනා අවස්ථාවකදී තමා දක්වන්නේ මේ මහා කරුණා ඥානෙට. දැන් බුදුරජාණන් වහන්සේට සත්‍යයන් පිළිබඳව සලකන විට තමන් වහන්සේ නිදුණු ඒ දුකන් සියල්ලගෙන්ම මේ එකද මේ සත්වයෝ මිදිලා නැහැ. අනන්ත සත්වයන් එහෙම මිදිලා නැහැ. ඒ නිසා උන් කෙරෙහි ඇතිවෙනවා මහා කරුණාවක්. තමන් වහන්සේ ජාති දුකෙන් මිදහස් වුණා. මේ ලෝකේ වාසය කරන බොහෝ සත්වයන් ඒ ජාති දුකෙන් මිදහස් වුණ නෙවෙයි. තමන් වහන්සේ ජරා දුකෙන් මිදහස් වුණා. සත්වයෝ එහෙම මිදහස් වූවන්නේ මරණ දුකෙන් මිදහස් වුණා. සත්වයෝ එහෙම මිදහස් වූවන්නේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන මේ දුකයන්ගෙන් එහෙම පිටින්ම වහන්සේ නිදහස් වුණා. නමුත් සත්වයෝ එහෙම නිදහස් වෙලා නැහැ. ඒ බව දක්නා බුදුරජාණන් වහන්සේට සත්වයන් කෙරෙහි උපදිනව මහා කරුණාවක්. දැන් අපට ඒ විදිහේ කරුණාවක් උපදවා ගන්නට නම් නැත්නම් මේ හැම සත්වයන්ම අරමුණු කොට කරුණාවක් උපදවන්නට නම් ඒක වඩන්නට. ඒ නිසානේ කරුණා භාවනාවක් කියන්නේ. කරුණා භාවනාවයි කියලා එකක් කියනවා. එහිදී පළමුකොට දුක්ඛිත වූ සත්වයන් සත්වේ කරුණු කොට ඒ කරුණාව ඇති කරගෙන ඒක ක්‍රමයෙන් වර්ධනය කරනවා. අනන්ත සත්වයන් අරමුණු කොට ඒක වඩනවා. ඒක ඒ කරුණා ධානයකට උපදවන්න. කරුණාවෙන් උපදවා ගන්න ධානයේ තියෙනවා. ඒ කරුණාව ඒ පංචකමයි අපි ඉගෙනගත්ත විදිහට අපි ධර්මයේදී අපි ඉගෙනගත්තේ ධාන පහක් කියලානේ. ඒ ධාන පහේ ක්‍රමයෙන් සලකන විට කරුණාවම භාවනාවක් වශයෙන් වඩලා උපදවා ගන්නට පුළුවන් ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ කියන ධ්‍යාන හතරයි. චතුස්කරයේ හැටියට නම් ධ්‍යාන තුනක් උපදවනවා. ප්‍රථම, ද්විතීය, තෘතීය කියන ධ්‍යාන තුනක් උපදවා ගන්න හැකි කරුණාව වඩලා කරුණා භාවනාව කරලා ඒ කරුණා භාවනාවත් අර මෛත්‍රී භාවනාව වගේ පළමුකොට ඒ යම් දුක්ඛිත සත්‍යයක ආරමුණුකොට ඇති කරලා ඒක ක්‍රමයෙන් අනන්ත දුක්ඛිත සත්‍යයන් කෙරෙහි පතුල ඒ කරුණා මෛත්‍රී වඩන්නේ තේමනේ පෙර දිගී සිටින සියලු සත්වයෝ ආදි වාසේ හතර දිගෙයි උතුර දකුණ සතර අමු දිසා උඩ යට ඔය ආදි වාසේ ඒ වගේ කරුණාව ඒ විදිහේ භාවනාවක් වශයෙන් වැඩලයි ධ්‍යාන උපදවන. ඉතින් කරුණාව මේ සත්පුරුෂයන්ගේ సంతානෙහි උපදනා හොඳ ගුණයක්. හොඳ ධර්මයක්. දුකටපත් වූවන් කෙරෙහි එය ඇතිවන්. ඒ දුකටපත් වූවන් කෙරෙහි සමහර විටක කරුණාව වෙනුවට කෙනෙකුගේ සිතේ ඇතිවන්නට පුළුවන් කනගාටුව නැත්තම් ශෝකය. ඒ නිසා මේ ශෝකයයි කරුණාවයි කියන දෙක වෙන්කර දැකීමට බොහෝ දෙනෙක් අසමත් වෙනවා. ශෝකය කරුණාව නොවේ. ඒ නිසාම කරුණාව ශෝකයක් නොවේ. කරුණාව නම් ඒ දුකටපත් සත්‍යයන් කෙරෙහි ඇතිවන ධර්මයක්. ඒ වගේම තමන්ට හැකිනම් ඒ දුක ඒ සත්‍යයන්ගේ ඒ දුකටපත් සත්‍යයගේ දුක යම් ආකාරයකින් සංසිඳවන්න. ඒ සංසිඳවීම කරන කරුණාවේ ස්වභාවය ඒකයි. එහෙම නැත්නම් දැන් සමහර විටක පාරේ වැටි සිටින ජීව නිරාහාර නිසා ආහාර නැතිකම නිසා ක්ලාන්තව වැටි සිටින මිනිසෙකු කෙනෙකුට දක්නට ලැබෙන. දැන් එහෙම දක්නට ලැබුණු අවස්ථාවකදී කරුණාවන්තයෙකුගේ නම් සිත නැත්නම් යම් කෙනෙකුගේ සිතේ මේ අවස්ථාවේදී කරුණාව හටගත්තේ නම් ඒ තැනත්තාට සිදු වූ තිබෙන විපත කුමක්දයි කියලා සොයලා බලලා ඊට තමන්ට කළ හැකි උපකාරයක් කරනවා කරුණාවෙන් නම්. සමහර විටක ඒ බඳු අය දැකලා කෙනෙකුට ඇතිවන්නට පුළුවන් කනගාටුවක් ඇති වෙනවා. ඒ කනගාටුව නිසා අනේ අපෝ කියලා ඔහේ බලලා යනවා නිකන් කියලා. ඒක කරුණාව නෙවෙයි. තවත් අවස්ථාවක් තියෙනවා ඒ කරුණාවට භාජන වෙන සතුන් ගැන සැලකෙන විට සමහරෙකුට කරුණාව වෙනත් මූණුවකින් නැත්නම් කරුණාවේ මූණුවරි වෙනත් ධර්මයක් ඇතිය. ඒ කොහොමද? අපි දැන් බලලෙකු කුරුල්ලෙකු අල්ලගත්. ඒ දකින විටම මේ කුරුල්ලා කෙරෙහි මේ කරුණාව උපදින්නේ එයිද යන්නේ. කුරුල්ලා කෙරෙහි ඇති වෙනවා කරුණාවක්. අනේ මේ සතාට ගොදුරු වෙන්නයි යන්නේ. ඒ නිසා උගේ ජීවිත හානි සිදුවේදී ඒ නිසා කරුණාවක් ඇති වෙයි. නමුත් කරන්නේ කරුණාවෙන් නෙවෙයි ඒ තැනත්තා ඊට පස්සේ පිළිපදින්. ඊළඟට කරන්නේ කුරුල්ලාව බේරා ගැනීම සඳහා බලලා කෙරෙහි ඇති කරගත්ත තරහවෙන් බලලාට තඩි බාන බලලාට ගහනවා. සමහරු ඒ ගහන කාරයෙන් කුරුල්ලක් කටෙන් අපෑරේවි බලලක් මැරේවි. එහෙමත් ගහන අය ඇස. ඒ කරුණාවෙන් කරන වැඩක් නෙවෙයි. ඒ වෙලේ ඇතිවන්නේ බලලා කෙරෙහි තරහව. ඒක කරුණාව නෙවෙයි. කුරුල්ලක් කෙරෙහි ඇතිවන කරුණාව සභාවිතේ කුරුල්ලක් කෙරෙහි ඇතිවන කරුණාව මේ තරහව ඇතිවීමට කාරණයක් වන්නට. එහෙම වෙනවනේ. ඒ යම්කිසි කුසල ධර්මයක් ඇතැම් විටක අකුසල ධර්මයක් ඉපදීමට කරුණක්. කුසලයෙන් අකුසලයේ කියලා දෙන උපකාරයේ. ඒවා අපි ඉගෙන ගන්නවා ඔය ප්‍රත්‍යය පිළිබඳව කතා කරනකොට. හරියට මානෙ නිසා දන් දෙන අවස්ථා තියෙන. අනිත් ඒ වගේ අකුසලයෙන් කුසලයට ලැබෙන උපකාරද. එහෙම අවස්ථාවක් තියෙනවා. නමුත් එතෙන් ගැතිවන්නේ අකුසල් සිත. කරුණාව මොහොතක් උපදින්නට බැරි නෑ අර අසරණ සතා කෙනෙක්. නමුත් තරහව ඇති වෙනවා බලලා කියලා. ඒක සත්පුරුෂයෙකුගේ සිත තුළ ඇතිවන ඇතිලිය යුතු හොඳ ගුණයක් නෙවෙයි. ඒක මතක තබා ගන්නට. ඇත්තනම් ඒ දෙදෙනා කෙරෙහිම එක විදිහකට කරුණාවක් තිබෙන්නට. මොකද ජීවිත හානිය සිදු වෙනවා මේ සතාගේ. ඒ නිසා උගේ ජීවිතය නැති වෙන බැවින් කෙරෙහි කරුණාවක් ඇතිවීම යුක්ති යුක්තයි. ඒ වගේම මේ සතාව මැරීම නිසා අනිසත මොකද කරගන්නේ? ලොකු පාපයක් කරගන්නවා. කොයි වෙලාවකවත් සිතන්නට සුදුසු නෑ. ඒ සතුන් මරා ජීවත් වෙන සතුන් සිටිනවානේ. ඔවුන් මේ සතුන් මරා කෑම උන්ගේ ප්‍රകൃතිය ඒ නිසා වුණට පව් සිදුවන්නේ නැtei කියලා කොයි වෙලාවකවත් හිතන්නට එපා. උන් පව්මයි සිදු කරගන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ. එහෙම සත්වෙන්නට ඒ තත්ත්වයන්වලින් දුර්ගතියෙන් මිදෙන්නට බොහෝම අමාරුයි. අමාරු. දුබ්බල කාබිකා කියලා දක්වන්නේ. දුර්වලයන් කාල ජීවත් වන. සත්‍යය. ඉතින් ඔවුන් තුළ උපදිනවා මේ අපි ඉගෙනගත්ත සිත් තමයි උපදින්නේ. ඔවුන්ට ඒ කියලා අනුජාතියේ සිත් උපදින්නේ නැහැ. ඔවුන්ට උපදින්නේ දැන් ද්වේෂ මූල සිත. ඔවුන්ටත් ඇති නේ. දැරි වෙලාවත් ඒ සතා මොන උපක්‍රමයකින් හරි දැනගත්තොත් එතකොට ඇති වෙන තරහව කොයි තරම්ද? බොහොම බලවත්. තරහවෙන්මයි යන මරන්නේ. මේ වෙලාවට බලන්න පුළුවන් මේ හැසිරීම තරහෙන් කරන ක්‍රියා. දැන් කරුණාවයි කියන්නේ දැන් සමහරෙකුට අර සතාගේ මේ මරා ගන්න ලබන සතා කෙරෙහි ඇති වෙන තරහව බඳු තරහවක් ඒ සතා කෙරෙහි ඇති වෙනවා. ඒ මරණ සතා කෙරෙහි ඇති වෙනවා සමහරෙකුට. ඒක කරුණාව නොවන බව තීරුම් ගන්නත්. ඒ වගේම සමහර කෙනෙක් කරුණාව වරදවා පවත්වන. ඒවයි දැනගන්නට ඕන. කරුණාවේ ස්වභාවය නම් අපිට තේරුම් ගන්න තරම් අමාරු නෑ. දුක්ඛිත සත්වයන් කෙරෙහි ඒ ඇතිවන මේ සත්පුරුෂයන්ගේ සම්පාදනය උපදනා අර කම්පණය. එයින් බලාපොරොත්තු වන්නේ, එයින් අදහස් කරන්නේ, එයින් යුක්ත වූ තැනැත්තා කරන්නේ ඒ දුක සංසිඳවන්නේ. ඒ දුකට පිහිටවන්නේ. ඒකයි කරන්නේ. කරුණාවෙන් කරන්නේ ඒක. දැන් කෙනෙක් සිතතොත් තවත් කෙනෙක් මේ තමන්ට වැළඳුණු රෝගාබාධයක් නිසා බොහෝම දුක් විඳිනවා. බොහෝම දුක් විඳිනවා. මේ දුක් විඳින ඒ තැනත්තාගේ දුක නැති කරන්නට ඉච්චලා කෙනෙක්. ඒ තැනත්තාගේ ජීවිත හානිය ඉක්මනින් සිදුවෙනු බලාපොරොත්තු වන්නේ නම් සිදුවේවයි කියලා හිතනවා නම් ඒ කරුණාවයි. ඒ කරුණාවයි. ඒක අනුන් නැසේවා කියන ඒ සිතීම ව්‍යාපාදයක. ඒ දුක්ඛිත සත්වයන් දුකෙන් නිදහස් කරන්නට ඔවුන් කෙරෙහි ඇතිවන ඒ ඛේදය, කම්පණය, කරුණාව වෙත ඒ දුක සංසිඳවන ආකාරයක් සලකන්නට ඕන. දුක් විඳින සතාව මරා දැමීම ඒ සතා කෙරෙහි දක්වන කරුණාවක් නෙවෙයි. ඒක කරුණාවයි කියලා වරදවා ගත්තාය සිටිනවා. වරදවා සමහරු ඉන්නවා ඒ වයස්ගත වුණාම සතා ඌට උදෙන්න කරදරයයි කියලා මරලා. ලඩ අරගෙන ඉවරලා පස්සේ මරලා දාන. ඒ කරුණාවෙන් නෙවෙයි. ඒ ද්වේෂයෙන් කරන්නේ. ඒ ද්වේෂය. ඒ නිසා ඒ ද්වේෂයයි කරුණාවයි දෙක වෙන්කොට ගන්නට පුළුවන් කමක් අපට තිබෙන්නට ඕන. අපි ගනිමු අපේ මව, අපේ පියා බොහෝම දුක් විඳිනවා. අසනීප වෙලා දුක් විඳිනවා. සුව කරන්නටවත් බෑ. මොනතරම් උත්සාහ කළා. කොයිතරම් ඒ වෙදකම් කළත් සුව කරගත නොහැන අසනීපයකින් යුක්තව සිටිනවා. එබඳු අවස්ථාවකදී මේ පියා නැත්තම් මව විඳින දුක දැකලා දරුවෙකුට හිතුනොත් අනේ මේ දුකට වඩා හොඳයි ඉක්මනින් මැරෙනවයි කියලා ලොකු පවක් තමයි සිදු කරගන්නේ. පාපය. ඒ අනුන් නැසේවා කියලා නිකන් පිටත්තරයෙකුගේ නැසීම නෙවෙයි ප්‍රාර්ථනා කරන්නේ. තමන්ගේම මව හෝ පියා. අපදන්නානේ සතෙක් මැරුවම ඒ මැරීම නිසා සිදුවන ප්‍රාණඝාත අකුසලයේ තියෙනවා. ඒ ප්‍රාණඝාත අකුසලයේ ඒ සතාගේ පත්‍ය අනුව අල්පසාවද්ද මහසාවද්ද කියලා ඒ බෙහෙදෙකුත් දක්වනවා. බොහෝ විට ඒ මැරීම සඳහා ප්‍රයෝගී කරගත්ත යම් උපක්‍රමයක් තිබෙනවා. ඒ උපක්‍රමයේ තියෙන මහත්කම හෝ කුඩාකම හේතු කොටගෙන ඒ අකුසල කර්මයේ සාවද්දේ භවයේ අඩු වැඩි වීම තිබෙනවා. දැන් ඒ මැරීමමයි නමුත් කෙනෙක් මරන්නේ තමන්ගේ මව නැත්නම් පියා. එවිට අන්‍ය සතෙකු මැරීමට වඩා වෙනසක් සිදු වෙනවා. ඒ සිදු කරගන්නා අකුසල කර්මය ආනන්තරීය අකුසල කර්මයක්. ඒ පංචානන්තරයන් යම්ගෙන් දෙකක් නැහැ. මව මැරීම පියාවයි. සතෙකු මැරීම නිසා සිදුවන ප්‍රාණඝාත අකුසලය ඒ ප්‍රාණඝාත අකුසලයක් මත නැහැ මෙතනදි සිදුවන්නේ. නමුත් ඒ අකුසලයේ තිබෙනවා විශේෂත්වයක්. මොකද තමා මේ මරණයයි කියන එක සිදු කළේ සාමාන්‍ය සත්වයෙකුට නෙවෙයි තමන්ගේම මවට හෝ තමන්ගේම පියා. අන්නේ ඒ වගේ කෙනෙකු තවත් කෙනෙකුගේ මරණය ප්‍රාර්ථනා කරන එක anu නැසේවායි කියා සිතන ඒ වනස්සිතවිල්ල ව්‍යාපාදය. ඒ සිතවිල්ල තමා ඇති කරගන්නේ තමාගේම මව හෝ තමාගේම පියා කෙරෙහිනම් ඒක අර සාමාන්‍යයෙන් ඇතිවෙන වනස්සිතී විල්ලට වඩා භයානක තත්වයක් උසුලන්න. මොකද සමහරුන්ට එහෙම ඇතිවන්නට පුළුවන්. ඒ කර්ම නොදන්නා හේතුවෙන් තමන්ගේම බොහොම වයස්ගත ඉක්ිතී. සාහරිටක 80 ගණන් 90 ගණන් වල ඉන්න කෙනෙක් ඒ අම්මා හොත්තා බොහොම දුක් විඳිනවා. යැරි වෙලා හිතුණා අනේ මේ දුකට වඩා හොඳයි මරණයි කියලා තමන් මේ නිසා සිදු කර ගන්නවා ලොකු පව. ඒක මතක තබා. ඒක කරුණාවෙන් සිදුවන දෙයක්. කරුණාව නිසා නෙවෙයි කියලා. කරුණාව නිසා නම් තමන් මේ දුක සංසිඳවන්නට තමන්ට කළ හැකි දෙයක්. වෛද්‍ය උපදේශ ලබාගෙන කළ හැකි දෙයක් සිදු කරනවා මිසක මැරීමක් දිවිහාන කිරීමක් එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. දොර් කරුණාව පිළිබඳව ඔය කරුණී පිරුම් ගන්නට ඕන. කරුණාව නම් දුක්ඛිත සත්වයන් කෙරෙහි සත්පුරුෂ సంతානවල උපදනා වූ අනුකම්පාව. කම්පනය. එයින් කරන්නේ ඒ දුක්ඛිත සත්වයාගේ දුක සංසිඳ වෙන බව. නැත්නම් ඒ දුකේ සංසිඳීමක් කැමති වෙනවා. ඒකයි කර්මාවෙන් තමයි. ඊට වෙනස් දෙයක් නම් සිදුවන්නේ සිදු කරන්නේ ඒ කරුණාවෙන් නෙවෙයි. කරුණාවයි කියා කෙනෙක් රැවටුණු වෙනත් ධර්මයක්. බොහෝ සෙයින් මේ ධර්මයේ වන්නේ ද්වේෂය. මොකද Taman කැමති නෑ මේ දුක විඳ විඳ ඉන්නවට. ඒකයි ඒ. එතකොට ඒ පිළිබඳව Tamanට ඇති වෙනවා Taman නොදැනුවත්වම, ඒ කියන්නේ Taman නොදැනුවත් ඒකේ Taman දන්නේ නෑ නේ කියේ. ඒ ධර්මීය తත්වය ඒ නිසා Tamanට උපදිනවා ද්වේෂය. අරහා ඒ ඒ තරහවෙන් ඇති කරගන්නා තරහා සිතක උපදනා මේ తත්වයක් තමයි ඒ සිතිවිල්ල. නැත්නම් එහෙම හිතන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ කරුණාව ගැන මේ පිටින් දන්නවා. උන්වහන්සේගේ කරුණාව, මහා කරුණාව පතුරවා බලන උන්වහන්සේට සමහර සත්වයන් උන්වහන්සේගේ ඥාන බැලට අසු වුණා. එහෙම අවස්ථාවලදී උන්වහන්සේ ඒ සත්වයා ඉන්න තැනට, එහෙම නැත්නම් ඔහු යන මාර්ගයේ අතර මඩට පැමිණෙනවා. පැමිණලා ඒ අවස්ථාවේදී ඒ තැනත්තා ලැබිය යුතු යම් සහනයක් යම් දෙයක් සිදු කළ යුතු නම් එය අප කවුරුවක් දන්නවට වඩා දන්නේ උන්වහන්සේ. උන්වහන්සේ ඒ සිදු කරන මේ වෙනතු දන්නවනේ. දැන් චත්තමානවක උපාසකයා, ඒ චත්තමානවකයා තමන්ගේ ආචාර්යවරයාට මේ තෑගි වීමට මෞර්තියන්ගෙන් පඳුරු ලබාගෙන යන අතරමඟදී මේ බුදුරජාණන් වහන්සේ අතරමඟ වැඩ සිටියේ. මොකද වැඩියේ? මේ චත්තමානවකයා කෙරෙහි ඇති වූ කරුණාවෙන් ඔහුට යහපතක් කිරීම සඳහා. ඔහු අද එදා අතරමඟදී සොරුන්ගෙන් මරණයට පත් වෙන. මේ මරණය වළක්වන්නට පුළුවන් එකක් නෙවෙයි. මරුණා ඔහුට යහපත සිදු කරගන්නට අවස්ථාවක් සලසා දීම සඳහායි උන්වහන්සේ අතරමඟ වැඩ සිටියේ. ඔහුට ඩාටා තුනක් ඉගෙනගෙන යෝ අද සංසාරෝ මිනිස්සේ සූකේ එලා කීකේ අය ඔහුගේ පාඩම් කරගෙන ඒ අතරමඟදී හොරුන්ට හස් වෙලා මැරෙනවා. අන්න එහෙම අන්‍යයන්ගේ යහපත සලසීම බුදුරජාණන් වහන්සේ සිදු කළේ උන්වහන්සේ තුල පැවති කරුණාව. අන්න එහෙම කරුණාව අප තුල උපදිනවා නම් ඒ කරුණාවෙන් කරන්නේ ওই tikai කියන එක තේරුම් ගන්න. යහපත කරා. අයහපත නෙවෙයි. කිසිදු සතේ මරණය කැමති වන්නේ නැහැ. ජීවත් වන්නටයි කරන්නේ. ඒ මරණය කැමති වන්නේම බොහෝ විට මරණය කැමති වන්නේ Tamanට පැමිණති වෙන මේ දුක දුක වේදනාව ඉවසාගත නොහින බැවින් Taman ඒ මරණය සිදු කරගන්න අයත් සිටිනවා. ඒ කරන්නේ මේ දුක පිළිබඳව ඇති වූ මේ දුක සම්බන්ධව ඇති කරගත්ත කලකිරීම නෙවෙයි. එතෙන්දී ඇතිවන්නේ ඔහුට දුක කෙනෙහි ඇතිවන ද්වේෂය. ඒ ද්වේෂය කරනකොටනේ ඔහු සමහර විට ගිනි තියා ගන්නවා. එයා අපි යම් කිසිකක් කරලා අර ඒ අවස්ථාවේදී ඇතිවන ද්වේෂය. ඒක කොයලාවක් වගේ ද්වේෂය කරුණාවක් සමග අවුල් කරගන්නවා. ඒ ධර්ම දෙක කරුණාවෙන් යහපත කරා. දිවිතර කිරීමේ කියන එක කෙනෙකුට කරන ලොකුම අපරාධයනේ. ලොකුම වරදනේ. කවුරුත් කැමති අත් දෙකක් නැතුව පා දෙකක් නැතුව ජීවත් වෙන අයසිටිනේ. කඳ විතරයි තිබෙන්නේ. ඒත් ඉන්න කැමති කඳයි හිසයි තියනවා ඒත් ජීවත් වෙන්නට කැමති. කවුරුත් ගින් කිව්වොත් මොකටද ඔය තරම් දුක් විඳගෙන ඉන්නේ නරකද වහතිකක් දීලා මැරෙනවා නම් කියලා. මේ කරුණාව නෙවෙයි. දැන් භික්ෂුන් වහන්සේ තමයි එහෙම කිව්වොත් උන්වහන්සේ පරාජිකක් වෙන්නද? මරණෙහි ගුණ වර්ණනා කරලා එහෙම ඒ නිසාම කෙනෙක් මැරුණොත් උන්වහන්සේට ලොකු වරදක් සිදු වෙනවා. මිනිස් විදිහා පරාජිකාවකට අසු වෙනවා. ඉතින් සිතාගත්ත කරුණාවෙන් මේක කෙරුවේ කියලා කරුණාව. එනිසා කරුණාවේ தත්ත්වය තේරුම් ගන්න. ඉතින් කිරතිති කරුණා ඔයාලි වශයෙන් මේ විග්‍රහයන් තිබෙනවා බණ පොතේ කරුණාව පිළිබඳව. නමුත් මේ කාරණය දැනට තේරුම් ගත්තාම ප්‍රමාණයි. يعني දුක තිබෙනවා ලෝකෙ. ඒ තිබෙන දුක් සියල්ලම අපට සංසිඳවන්නට බෑ. බෑනේ අපිට. දැන් අපි ගනිමු එක්කෙනෙක් අපි එක්කෙනෙක් වෙනා ගන්නවා. ලෝකෙෙහි ආහාර නැතුව දුක් විඳින සත්වයෝ කොයි තරම්. ඒ සියලු දෙනාටම උපකාර කරන්නට අපි එක්කෙනෙකුට දෙන්නෙකුට එහෙම බෑ. නමුත් අපට පුළුවන් වුන් කෙරෙහි ඒ කරුණාව පතුරවන්න. අනේ වුණට ආහාර කවුරු හරි ලබා දෙනවා නම් නැත්නම් ඔවුන්ට ඒ ආහාර ලබා දීමට මිනිසුන්ගේ සිත් සතන් නැවෙනවා නම් ඔවුන්ට ඒ ආහාර නැතිව ලැබෙන පීඩාවෙන් පීඩාව දුරු කරන අය ඇති වේවා නැත්නම් ඔවුන් කරා පැමිණේවා ඔය ආදිසයෙන් අපට ඇති කරගත හැකිය කරුණාභ්‍යාසය කරුණා අදහස එහෙම නැත්නම් ඒ සමහිතක එක කියවලා අපට පුළුවන් දැන් එහෙම ප්‍රවෘත්තිින් අපට පත්‍රවල එහෙම දකින්නට ලැබෙනවනේ එහෙම දකින්නට ලැබෙන අවස්ථාවේදී අපට ඇති වෙන්නට පුළුවන් කනගාටුව. ශෝකය. ඒක හොඳ නැහැ. ඒක හොඳ නැහැ. සාහිත්‍ය කෙනෙකුගේ කෙන් ඒ නිසා කඳුළු වැගිරෙන්නටත් පුළුවන්. තවත් කෙනෙක් අඬන්නටත් බැරි නැහැ. ඒ ශෝකය විතරක්. කර්මාවෙන්. දැන් ගන්නවනේ කෙනෙකුගේ මරණයක් සිදු වුණාම තවත් කෙනෙකුගේ ඥාතියෙකුගේ බොහොම ළඟ සම්බන්ධයක් ඇති කෙනෙකුගේ මරණයක් සිදු වුණාම ඒ තමන්ගේ කම නිසා එහෙම සලකපු නිසා ඒ තැනැත්තාට ඇති වෙනවා ශෝකය ඇති වෙනවනේ කනගාටුව ඇති. එහෙම ශෝකය ඇති වුණාම ඇතිව සිටින ඒ තැනැත්තා කෙරෙහි ඒ තැනැත්තාගේ මිතුරන්ගේ ඇතිවිය යුත්තේ ඔහු කෙරෙහි කරුණාව. ඔහුගේ ශෝකයෙන් පීඩිතලයි. ඒ නිසා ඇතිවන්නට ඕන හුකින් කරුණාව. කරුණාව නම් ඇති උනේ ඒ තැනැත්තාට ඇතිව තිබෙන ශෝකය තුනී කිරීමට. තමන්ට යමක් කිය හැකි නම් කළ හැකි නම් ඒ දේ කියනවා එහෙම නැත්නම් ඒ දේ කරනවා මිසක ඔහුත් සමග ශෝකය බෙදා ගන්න යන්නේ. සමහරවරු දැන් ඒක එහෙමනේ දැන් ශිෂ්ටාචාරය හැටියට තිරෙන්නේ ඔහුත් එක්ක ශෝකය බෙදා ගන්න. තමනුත් ශෝක කරනවා. තමන්තේ මල්ලටම වැටෙනවා. ඒක ධර්මය නෙවෙයි. ධර්මය නම් කියන්නේ පිළිදෙන්නේ. කවුදම මැරෙන්නේ? අපි හැමදේම මැරෙනවා. ඒක ඉතින් කාටවත් බලක් ගන්නට පුළුවන් සිද්ධියක් නෙවෙයි. ඒ නිසා ඒක ගැන හිතලා හිත හදාගන්න. එයා දිවසේන් අනුශාසනයක් කරනවා මිසක තමනුත් ගිහින් කිව්වොත් අනේ මට මොනවා දෙයක් වගේ මටත් මේක රැටේ හිටින්නේ. හරියට මගේ කෙනෙක් මරන වගේ කියලා එයත් එක්ක අඳන් ගියොත් ඒක කරුණාවෙන් කරන වැඩක් නෙමෙයි. නමුත් බොහෝ දෙනා කැමති ඒකටයි. ඒකටයි කැමති. එයා තමයි හොඳ යාළුවා. හොඳ මිත්‍රයා. එයාට හරියට මට වගේම කනගාටුවක් තිබුණා මේ ගැන කියලා ඒක නැත්තා කියලා තිබුණකට වඩා අමුතු ලෙංගතුකමක් ඇති කරගන්නවා. ඇයි? තමන් පැති වුණු ශෝකේම ඔහු බෙදාගත් කම තමන් එක්ක. ඒ මිනිසුන් තුළ තිබෙන එක්තරා දුක්ඛ කරණයක් තමයි. තමන්ට තියෙන සම්පත් නම් අනුන් සමග බෙදා ගන්නට ලෑස්ති නෑ. තමන්ට තියෙන කරදර හිරිහැරනම් අනුන් එක්ක බෙදා ගන්නට බොහෝ ලෑස්ති සූදානම්. එහෙම ගැතියක්. ඒක නෙමෙයි. ඒ කරුණාව කියන එක ওই විදිහට තියෙනවා. කරුණාව කාකේ දැන් ශෝකයටපත් වූ කෙනෙක් දැනත්තා කරේ අපිට තියෙන්නේ ඉත්තේ කරුණාව. ශෝකය කියන්නේ මොකද දුක. ශෝකය කියන්නේ දුක. එයා දුකටපත් කෙනෙක්. ඒ දුකටපත් වූ එක්කෙනාට කෙරෙහි අප ප්‍රයත්නයේ යෙත්තේ කරුණාව. කරුණාව නම් අපි කරුණාව නම් ඔහුගේ ශෝකයේ ඒ දුක තුනී කරන්න දෙයක් කරනවා මිසක කියනවා මිසක. ඒක තවදට වැඩි කරන්නට යමක් කියන්නේ නැහැ. ඒක මතක තබා. ඔර දුකටපත් සත්වයන් ආහාරයෙන් දුකටපත් අය සිටිනවා. රෝග පීඩාවන්ගෙන් දුකටපත් සත්වයන් සිටිනවා. නැති බැරි කම නිසා දුකට පැමිණ අය සිටිනවා. මේ ක්‍රමයේ ඒ අයට කරුණාව උපදවා ගත්ත වුන් විසින් කමිතු වෙන්නේ ඒ දුකට සල්ලනස්සේ යම් කිසි උපකාරයක් කිරීම තමන්ට කළ හැකි නම් ඒ හැකි නම් නැත්තම් පුදු හිතින් පමණක්ම ඔක්කොම කරන්න බෑ. අල්ලාහ්ම එහෙම කරුණාවන්තයෝ ඉන්නවා ලෝකේ නැත්නම් ඒ නම් වශයෙන් කියන්න ඕනේ නැහැ. එහෙම කරුණාවෙන් යුතුව කටයුතු කරපු අවස්ථා ගැන අපි දන්නවා. සමහර විට මේ පින්න තුනක් දන්නවා ඇති. ඒ ධ්‍යානසිතෙහි කරුණාව උපදිනවා. නැත්නම් කර්මාව උපදින්න මොන සිත්වල මේ අපිට ලැබෙන කාමාවචර කුසල් සිත්වල දැන් අපිට ලැබෙන කාමාවචර කුසල් සිත් කියලා තිබෙනවා අතක් තිබෙනවානේ ඒ අතෙහි කරුණාව උපදන අවස්ථාවක හැම තිස්සෙම කර්මාව උපදින්නේ නැහැ කරුණාව උපදින්නේ දුකටපත් සත්වේක වූ අරමුණු කොට ඔහු කෙරෙහි හෝ ඔවුන් කෙරෙහි උපදන මේ ස්වභාවය තමයි කරුණාව කියන්නේ. එහෙම අවස්ථාවලදී පමණයි කරුණාවෙන් යුක්ත වූ සිත් වෙන්නේ. කරුණාවෙන් යුක්ත වූ කුසල් සිත්. ඒ කරුණාවෙන් යුක්ත වූ කුසල් සිත්ම නෙවෙයි හැම විටම උපදින්නේ. ඒකත් තේරුම් ගන්න ඕනනේ. ඒ කියන්නේ කරුණාව හැම තිස්සෙම තිබෙන ධර්මයක් නෙවෙයි. දුකටපත් අය කෙරෙහි ඇතිවන අවස්ථාවලදී මිසක අනිත් හැම අවස්ථාවලදී නෑ. නිසා කරුණාව යම් කිසි සිතක කුසල් සිතක නියතයෙන්ම යෙදිය යුතුයි කියලා එහෙම කියන්නට බෑ. එනිසායි අපි ඉගෙන ගන්න ඉදිරියට ඒ කරුණාව මුදිතාව කියන මේ ධර්මත් අනියත යෝගී චෛතසිකයි. අපි ඒවා පසුව කියමු. ඊළඟට තිබෙන මුදිතා කියන එක. ඉස්සෙල්ලා කීවේ දුකටපත් සත්‍යයන් කෙරෙහි ඇතිවන්නා වූ සත්‍යයක් පිළිබඳ. සත්‍යයන් කෙනෙකුගේ සිතෙහි දුකටපත් වූවන් කෙරෙහි ඇතිවන්නා වූ ඛේදය කම්පණය ඒ දුක සංසිඳ වීම පිළිබඳව උපදනා වූ ධර්මයක්සේ කරුණාවද ඊළඟට කියන්නේ මුදිතා කියන්නේ සැපතටපත් වූවන් කෙරෙහි උපදනා වූ මෝදනය මෝදනය කියන්නේ සතුට සතුට වීම දැන් අන්‍යයන්ගේ සැපතෙහිදී සතුටුරිය හැකි වන්නේ ඊර්ෂ්‍යාව නැති පුද්ගලයාට. තමන් කැමති තමන් සැපතටපත් වෙනවා. එහෙත් බොහෝ සෙයින්ම නොකමැති එබඳු සැපතක් අනුන්ට ලැබෙනවා. එහෙම තත්ත්වයක් තිබෙනවා ලෝකෙ. මිනිසුන් තුළ තිබෙනවා ඒ ගතිය. ඒකට තමයි කියන්නේ ඊර්ෂ්‍යාව කියලා. පර සම්පති උසූ යන ලක්ෂණ ඉස්ස. අනුන්ගේ සම්පත් නොයවසන ගති ඊර්ෂ්‍යාව අපි ඉගෙන ගත්තනේ. ඒ ගතිය මිනිසුන් තුළ තදින්ම තිබෙන එකක්. ඒ අනුන් කියන විට තමා දෙන්නන්නේ. සමහර විටක ඒ තැනත්තා තමාගේම කියා සලකන සහෝදරයෙකු, ඥාතියෙකු, මිත්‍රයෙකු මත් වන්නට පුළුවන්. ඔවුන් කෙරෙහි වන් ඒ පර සම්පත්‍ති උසූ වෙන ලක්ෂණ ඉස්සා කියන එක ඇතිය. දෙයේ තත්වයට විරුද්ධ ඒක ප්‍රතිපක්ෂ ස්වභාවයක් තමයි මුදිතාක. අනුන්ගේ සැපතෙහිදී සතුට විය හැකි බව නැත්නම් සතුට වෙන ස්වභාවය. හරියට තමාට සිදු වූ දෙයක් සිය. තමාට ලැබුණු සැපතක්සේ සතුට වන්නට පුළුවන් ගතිය. ඒ තමයි මුදිතා කියන එක. ඊර්ෂ්‍යාවට ප්‍රතිවිරුද්ධ ධර්මයක්. ඉතින් මේ මුදිතාව ඇත්තෙන්ම උපදින්නටත් ඕන නිකන් බුදු වචනයෙන් කරන එක නෙවෙයි. සමහර විටක අනුගේ සැපතෙහිදී දැන් එහෙම තිබෙනවනේ කෙනෙක් තනතුරෙන් උසස් වුණා. ඉතින් ඒ කාර්යාලයේ සිටින සියලුම දෙනා ඔහු ලෙකට ගියේ ඔහුට ලැබුණු ඒ උසස්කම ගැන තමන්ගේ සතුට ප්‍රකාශ කරනවා. බොහෝ විට ඒක හුදු ප්‍රකාශ කිරීමක් විතරයි. හිතවතින් ඒක නෑ. ඒ කියන්නේ මිනිසුන්ට පුළුවන් මිනිසා තරම් තමන්ගේ අදහස් ගවාගෙන කටයුතු කරන්නට පුළුවන් සත්වයෙක් නෑ නේද? දිරිසන්ගත සතුන් ඔවුන්ගේ අදහස් සංගවාගෙන ඉන්නේ නෑ. මොකක්ද ඔවුන්ට ඇති උනේ? කාම අදහසක් නම් ක්‍රියාවට පත් කරනවා. ද්වේෂයක් නම් එයත් ක්‍රියාවට පත් කරනවා. ඒක සංගවාගෙන ඉන්නේ නෑ. උත්තාන මේ කියන්නේ ඒක මතු පිට එනවා. මතු පිටට පේනවා. ඒක මිනිසුන් එහෙම නෙවෙයි. මිනිසුන් එයා ගහන්නේ සංගවාගෙන සිටිනවා. සංගවාගෙන සිටිනවා. මේ තමා හදම මිතුරාසේ දක්වමින් පරම සතුරුකම හිතේ තියාගෙන ඉන්නවා. එහෙම ඉන්නට පුළුවන් ගතියක් මිනිසුන් තුළ තිබෙනවා. එහෙම හිතේ එකක් තියාගෙන නිකන් කටවැදෙනේන් තමන්ගේ සතුට ප්‍රකාශ කිරීම නෙවෙයි මේ මුදිතාකය. මුදිතාකය නැත්නම් ඒ තරත්තාට සිදුවුණු යහපත ලැබුණු සම්පත ගැන සතුටු වෙන බව. හැබැයි ඒ සතුට වන භවයේ කිව්වම ඒකේ මේ දේර ගන්නට තැන තියෙනවා. අපි සතුට වෙනවා කියන්නේ බොහෝ විට ලෝභය සිතේ ඇතිවන්නා වූ සොම්නසට. එහෙමත් ඉන්නවනේ. දැන් අපි මෙහෙම ගනිමු එහෙම කෙනෙක් යම්කිසි තනතුරු සස්වීමට ආදි වශයෙන් සම්පතක් ලැබුණා. එයා සම්පතකපත් කෙනෙක් නේ. දැන් ඒ සම්පතෙහිදී ඔහු සමග ඒ සම්පත පිළිබඳව ලෝභයක් උපදවා ගන්නට පුළුවන්. ලෝභය උපදවාගෙන සතුට වෙන අවස්ථාවක්. ඒ ලෝභය උපදවාගෙන නම් සතුට වන්නේ, ලෝභයෙන් නම් සතුට වන්නේ. එතන මුදිතාවක් නැහැ. එතන තියෙන ලෝභයයි සොම්නසයි. අර සෝමනස්ස සහගත ditthigata sampayutta ditthigata vipayutta වශයෙන් ලෝභ සිත්ති වෙන්නේ. අනේ එහෙම සිතක ඇති වෙන තත්වයක් ඒක. එතන මුදිතාව නෙවෙයි. හුදුවේ තමන්ටත් හොඳ අරමුණක් කරගෙන ඒ නිසා තමන් තුලත් ලෝභය ඇති කරගෙන ප්‍රීති වෙන අවස්ථාවක්. තමන් ඒ විදිහේ ප්‍රකාශයක් අන්‍යයන්ට නොකළා. නොකළා මුදිතාව කියන එක ඇති කරගත හැකි. يعني තමන් මේ තැනකට මේ තමාට ඇති වුණු ප්‍රීතිය නැත්නම් සතුට තමන්ගේ මෝඩණය ඔහුට ප්‍රකාශ කර නොසිටියත් ඒ තැනකට ඒ බඳු සපතක් සපතක් ලැබුණු බව සැලවූ හැටියේම තමන්ට දැනගන්නට ලැබුණු හැටියේම ඒ පිළිබඳව අනේ හොඳයි කියලා තමන්ව හිතනවා නෝ අනේ ඒ අවස්ථාවේදී තමන්ට මුදිතාව උපදී ඒ විදි මුදිතා ගුණය තේරුම් ගන්නටත් උත්සාහ කරන්නට ඕන. ඒ මුදිතාවේ කියන්නේ මොන ධර්මයක්ද මොන විදිහේ ස්වභාවයක් කියන්නේ. ඒකට සපතට උපත් වූ සත්‍යයන්ගේ ඒ සපත කෙරෙහි සතුටු වෙන ස්වභාවය මුදිතාවයි කියලා. හැබැයි ඒක අකුසල පාක්ෂික නෙවෙයි. ඒක මතක තබා ගන්න. අකුසල පාක්ෂික සතුටු වීම සම්නස කියන එකක් තිබෙනවා. එහෙම නෙවෙයි. ඒ හොඳයි සලකන්න. ඒ මුදිතා ගුණය. ප්‍රතිවිරුද්ධ ඊට ප්‍රතිවිරුද්ධ ස්වභාවය තමයි ඊර්ෂ්‍යාව. ඒ අනුන්ගේ සපත නිවසන ගතිය ඊර්ෂ්‍යාව. අනුන්ගේ සපතෙහිදී මෝදණය වෙන ප්‍රීතිව සතුටු වෙන ස්වභාවය මුදිතාව. මේ පිරිතුන් දන්නවානේ සමහර අවස්ථාවලදී අපි යම් යම් පින් කරලා පින් අනුමෝදන් කරත් මේ පත්ති දාණය කියලා එකක් වෙනවා. පත්තානුමෝදනය කියලා කවකක් පත්ති දාන පත්තානුමෝදන පත්ති දාන පින් දීම පත්තානුමෝදන පින් අනුමෝදන් වීම. දැන් පින් දීමට නම් පින් කියන්නේ මොනවද? පින් කියන්නේ සැප පිණිස පවත්නා ධර්ම. මේ පුඤ්ඤ සුඛස්සේතං අදිවද වචනං යදිදං පුඤ්ඤා. පිනේ කියන්නේ සැපතට නම. ඒ කියන්නේ සැප ලැබීමට නම් කෙනෙකුට පින් තිබෙන්නට ඕන. හොඳයි, තමන් පින් කරගත්තා. එතකොට ඒ පින් කරගත්ත නිසා තමන්ට සැප ලැබෙනවා. සැප ලැබෙනවා. දැන් මේ තමන් අයත් කරගෙන තිබෙන දෙයක් ඊළඟට තමන් මේ අනුන්ට දෙන්න හදන. තමන් ලබාගත් සම්පත්තිය තමාට තිබෙන සම්පත සම්පතෙන් යම්කිසි ප්‍රයෝජනයක් අන්‍යයන්ට ලැබෙනවා. නැත්නම් තමාගේ සම්පත අන්‍යයන්ට සාධාරණ වෙනු නිවසන ස්වභාවය තමයි මසුරු කමිකය. නේ? අත්තනෝ සම්පත්ති නිගූහන ලක්ෂණා මච්චරිය. තමාගේ සම්පත් සංගවන ස්වභාවයයි මසුරු කමිකය. දැන් මේ තමා කරගත්ත පිනක් තමන්ට ඇති සම්පතක්. ඒ මොකද තමාට මේ හේතු කොටගෙන මෙහිදී හෝ එහෙම නැත්නම් පරිලෙහිදී හෝ සැප ලබා ගත හැකි. තමන් මේක මේ අනුන්ට දෙයි හදන්නේ. දෙනවා. එහෙම දෙන්නට නම් තමා තුල තිබෙන්නට ඕන ඒ මසුරුකමට විරුද්ධ ස්වභාවයක් නේ. මසුරුකමට විරුද්ධ ස්වභාවය. ඒ දෙන ගතිය තියෙනවා. දීමේ කියන නැතුව දෙන්නට බෑ. පින් දෙන්නට බෑ. සමහර විට හිතෙන්නට පුළුවන් මොකද මේගොල්ලන්ට අපි පින් දෙන්නේ අපි කරගත්ත පින. ඔයගලන්ටත් ඕන නම් පින් කරගත්තා වේ. එහෙම කියත හැකි නේ. ඒ එක පැත්තක්. ඊළඟට පින් අනුමෝදනාව කියන එක වෙන කෙනෙකු කරන ලද පිනක් තමන් අනුමෝදන් වීම. ඒ අනුමෝදනාව කෙනෙකුට බලා සිටියදීත් කරත හැකි. දැන් අපි මෙතන කරන පින දෙක් පුණ්‍ය ක්‍රියා වශයෙන් දෙකක් කරනවා අපි. නේ ධර්ම දේශන ධර්ම ශ්‍රවණ කිය. මේ තිනේ බලා සිටින කෙනෙකුටත් පුළුවන් අනුමෝදන් වන්න. ඒ පිළිබඳව වුණත් කුසල් සිත් උපදවා ගත හැකි වුණත් හොඳ යහපත් වැඩක් කරන්නේ බණ කියන එකයි බණ අහන එකයි කියන මේ විදිහට මේ ආරම්භ කොට මේ පිළිබඳව වුණත් කුසල් සිත් උපදවාගෙන මේ පුණ්‍ය කර්මය අනුමෝදන් වන්නට පුළුවන්. එහෙම නැත්නම් අපි දැන් දන් දෙනවා. ඒ දන් දීලා සමහර විටක මේ ඉන්නතුන් ඔය වන්දනා ගමන් යන්නේ. ඒ නවදීව වන්දනා ගමන් ගියාම පුණ්‍ය අනුමෝදනාවක් කරනවානේ බොහෝ විට මුද්‍රණය කරලා වන්දකම් ගැන කියලා මුද්‍රණය කරලා ඉතින් පත්‍රිකාවක් තමන් දන්නා අඳුරන අයට දෙනවා. ඒකේ ඉතින් පින් අනුමෝදන් වෙන්නේ කියලා කියනවානේ. ඉතින් එහෙම කියවලා කෙනෙක් අනුමෝදන් වන්නට නම් මේ කරන ලද දේවල් පිළිබඳව හරියට තමනු ඒ පින කරන කෙනෙක් වගේ අනේ මෙන්න එකක් මේ තැනට දක්කලා කොයිතරම් පිළද එයා දිවසේ තමනු මේ පින පිළිබඳව තමා තුළ ඇති කර ගන්නට ඕන සතුට කැමැත්ත උවමනාව ඒ පින අනුමෝදන් වන්නට නම් එහෙම නැත්නම් හිතුණා මේ උජාරුවට මේ තවම වන්දනා ගමනක් ගියයි කියලා අපි අනිත් පැයට දැනගන්නට උදාහරණයක් මේක කියලා අපිට මොකටද මේවා කියලා නිකන් හිතියොත් තින්න අනුමෝදන් වෙන්නට බෑනේ. ඒකෝ තින්න අනුමෝදන් ගන්නට නම් ඒ දැනත්තා ලබාගෙන තිබෙන ඒ සැපත ඔහු පිනක් කරගෙන තියෙනවා. ඒ සැපත පිළිබඳ තමාගේ තිබෙන්නට ඕන මෝදනය. ඊර්ෂාවක් නෙවෙයි. එහෙමනම් පුළුවන් තමන්ට තින්න අනුමෝදන් ගන්න. ඒ වෙනුවට තමයි ඇති වෙනවා නම් ඊර්ෂාවක් ඒ විදිහටින් අනුමෝදන් වීමක් නැහැ. අනේ ඒ නිසා මේ දෙකම ලේසි දෙකක් නෙවෙයි කරන්නට. කරන්නට ලේසිත් නැහැ ඒ වගේම ඒ එකිනෙකින් ඉන් දීම කෙනෙකුට කරන්නටත් අමාරුයි. ඒ වගේම අනුමෝදන් වීමත් කෙනෙකුට කරන්නට අමාරුයි. හරි හැටියට කාරණය වටහා ගත්තේ නැත්නම් ඉන් දීමයි ඉන් අනුමෝදන් වීම. මොකද පුදු වචනේ විතරක් නෙවේ නේ. වචනේ විතරක් නෙවේ ඒ පිළිබඳව සිත තිබෙන්නට ඕන. අන ඉන් දීම ඉන් අනුමෝදන් වීම ගැන කීවේ ඔය ඊර්ෂාවයි ඒ මුදිතාවයි කියන මේ දෙක පිළිබඳවත් ඒ වගේම මසුරුකම දීමක් කියන මේ දෙක පිළිබඳවත් වෙනස තේරුම් ගන්නට. මුදිතා ගුණය බොහොම උසස් ගුණයක්. සත්‍යනේ ඒක නැත්තා අන්‍යයන්ගේ සම්පතම කැමති වෙනවා. ඔවුන්ට යහපතක් වුණාම ඒකට තමයි බොහොම කැමති. කොයිතරම් හොඳද? ඔහු දුකක් නැතුව සැපසේ වාසය කරා. අපි යන්නේ කාට හරි රේස් එකක් ඇදුනම නැත්නම් ලොකු ඔය දැන් තියෙන නොයෙත් ඒවා රුපියල් 5 ලක්ෂයක් ඇදුනායි කියව. ඉතින් සමහර විටක ඒක නැත්තා බිඳු කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔවුන්ට සිදුවේ යහපතක් හොඳක් කියලා තමන්ට පුළුවන් නම් ඒ මොදනේ උපදවා ගන්නට ඒ මුදිතාව. එහෙම නැත්නම් අපෝ දැන් එයා මේ හිතියට වඩා බොහොම අඩි ගන්නත් ඉහළ යයි කියලා. ඒ නිසා ඇති කර ගන්නට පුළුවන් නරක අදහසක්. මෙහෙම තේරුම් ගන්න. ඒ මොකද අපිට මේ ස්කින්නේ ඔක්කොම කරගන්න යක්. ඒක මුදිතාව ඔය විදිහට තේරුම් ගන්නද අන්නයන්ගේ සැපතෙහිදී Tamanගේ සිතෙහි ඇතිවන්නා වූ මෝදනය ඒ සතුට මුදිතාව. ඒ ඊර්ෂාවට විරුද්ධ ස්වභාවය. ඊළඟට කියන්නට තිබෙන ධර්මය තමයි ප්‍රඥා. ප්‍රඥා. ඒ බොහෝ කරුණු කිය හැකි ධර්මයක්. ප්‍රඥා. ප්‍රඥා කියන වචනයෙන් කියවෙන්නේ ඇති සැටිය දැනගන්නා ස්වභාවය කියන එක. ඇති සැටි දැනගන්නා ස්වභාවය. තව පඤ්ඤා. පකාරේන ඥානාපීති පඤ්ඤා කර. පකාරේ දැනගනීනුයි පඤ්ඤා නමි. ඒ මොකද දැනගනීම් තිබෙනවා මේ බුද්ධිය. දැන් මේ දැනගැනීමේ තිබෙන විශේෂත්වය දැක්වීම සඳහා ධර්ම තුනක්ම ගැන ඒ පිළිබඳව සාකච්ඡා කරමු. සංඥා, විඥාන, ප්‍රඥා. සංඥා කියන එකෙත් තිබෙනවා දැනීම. ඒ දැනීම දක්වන්නේ හැඳිනීම කියලා. හැඳිනීම. ඒ වචන තුනම හැදිලා තිබෙන්නේ එකම ක්‍රියා ධාතුවකින්. ජා ගැනීම පිළිබඳව. දැන් ජානාති කියලා කියන්නේ දනි කියන එක. දන් සංජානාති කියන්නේ හඳුනායි කියන එක. විජානාති කියන්නේ අර සිතින් කෙරෙන ක්‍රියාව නැත්නම් දැනගනි කියන එක. පජානාති කියලා කියන්නේ ප්‍රකාරයෙන් දැනගනි කියන එක. එයා තේරුම් එකම තේරුම නෙවෙයි. අත්වසයෙන් තිබෙන වෙනස්කම්. සංජානන, විජානන, පජානන. සංජානනෙහි කියන හුදු හැඳිනීම මාත්‍ර. ඒ හැඳිනීම හරි හැඳිනීමකුත් විය හැකි, වැරදි හැඳිනීමකුත් විය හැකි. දැන් මිනිසකුවම දැකලා අපි මිනිසකු හැටියට හඳුන්වනවා. ඒක වැරදි කියන්නට බෑ කියන්නේ. එහෙම සල්ක මේ විදර්ශනයකට ගන්න. අපි තමයකු දැකලා මිනිසකුයි කියලා හඳුනුවොත් හඳුනාගත්තොත් දැක්කේ මිනිසෙක්මයි කියලා හිතාගෙන ගත්තොත් ඒක වැරදි සංඥාවක්. හරි සංඥාවක් නෙවෙයි. අනේ ඒ වගේ සංඥා පිළිබඳවක් තියෙනවා විපරීත සංඥා. ඒ විපරීත සංඥා දැක්වීමට තමා අසුභේ සුඛ සංඥා, අනිච්චේ නිච්ච සංඥා, දුක්ඛේ සුඛ සංඥා, අනත්තේ අත්ථ සංඥා කියලා දක්වන්නේ. ඒ අසුභ වූ දේ සුභ වශයෙන් හැඳිනීම, දැනගැනීම. එවැගේම අනිත්‍ය වූ දේ නිට්ඨ වශයෙන් හැඳිනීම. දුක් වූ දේ සත වශයෙන් හැඳිනීම. අනාත්ම වූ ආත්ම වශයෙන් හැඳිනීම. ඒ විපරීත සංඥා. ඒ වගේම තමයි අසුභේ සුභ චිත්ත කියලා කියනවා. අසුභ වූ දෙයි සුභයයි ගන්නා සිත. අනිත්‍ය වූ දෙයි නිට්ටයයි ගන්නා සිත. දුක් වූ දෙයි සැපයයි ගන්නා ඒ සිත. සැපසේ ගැන සලකන සිත. ඒ වගේම අනාත්ම වූ දෙය ආත්ම වශයෙන් ගැනීමේ සිත. ඒ එතකොට ඒ සිතන් හරි දෙයක්ම දන්නව නෙවෙයි. ඉතින් ඒ සංඥා යහයි සිතයි. අපි ධිට්ඨිය ගැන කිව්වේ නෑ. එතන ධිට්ඨියකුත් එනවා. ඒක ගැන නෙමෙයි මෙතන කතාව. ඊළඟට අනිච්චය අනිත්‍ය වශයෙන්, අසුභය අසුභ වශයෙන්, අනිත්‍ය අනිත්‍ය වශයෙන්, දුක්ඛය දුක වශයෙන්, එවැගේම අනාත්මය ආත්ම වශයෙන් දැනගනිනම් ඒ දැනගැනීම නුවණින් කරන්න, ප්‍රඥාවෙන් කරන්න, ප්‍රඥාවෙන් කරන්න. ඒකයි පජානනය කියන්නේ. ඒ විජානනයට වඩා ඉහළයි ඒක. දැන් ලෞකික ධර්ම ගැන සලකන විට ලෞකික ධර්මයන්හි සිත තමයි ප්‍රධාන. සිත ප්‍රධාන. මනෝ කුබ්බංගම ධම්මා මනෝ සිතා මනෝමය මනසාචේ පදුත්තේන භාසතිවා කරෝතිවා තතෝ නං දුක්ඛ මන්දේති කක්කංග වහතු පදං මනෝ කුබ්බංගම ධම්මා මනෝ සිතා මනෝමය මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝ නං සුඛ මන්දේති ඡායාව අනපායිනි නේ ධම්මපදී යන මුල්ම ගාථා දෙක එතන සිතේ ප්‍රධානත්වය දක්වන්න මොනවද මේ කර්ම සාධනෙ නේ සිදු කරන්නේ කර්මනේ අර මනසාචේ පදුත්තේන භාසතිවා කරෝතිවා මනසාචේ පසන්නේන භාසතිවා කරෝති හොඳ සිතකින් නරක සිතකින් කරන ලබන කතාව හෝ ක්‍රියාව නරක සිතකින් හොඳ සිතකින් කරන ලබන කතාව හෝ ක්‍රියාව ඒකට කුසල අකුසල කුසල කියන මේ දෙක ඉදී සිත ප්‍රධාන කොට දක්ව. සිත ප්‍රධාන ලෝකෝත්තර යෙහිදී ඒ ලෝකෝත්තර වෙලත් සිතක් තිබෙනවා ලෝකෝත්තර සිතක් සිත අතක් තිබේ ලෝකෝත්තරෙහිදී ප්‍රඥාවයි ශ්‍රේෂ්ඨ පඤ්ඤා දෙට්ටක ප්‍රඥාවයි ශ්‍රේෂ්ඨ මොකද එහෙම කියන්නේ සිතින් අරමුණු ගැනීම කරන සිතින් අරමුණ ගන්නවා ඒ අරමුණ ගන්නා සිතින් ඒ අරමුණ පිළිබඳව තත්වාකාරයෙන් ගැනීම කුදු සිතින් කර්මන ක්‍රියාවක් නෙවෙයි ඒ තත්වාකාරයේ ගැනීම සිතට හැකි එකක් නෙවෙයි ඒ තත්වාක හරිය හැටියටම ඒ දේ පිළිබඳව ගැනීම කරන්නේ ප්‍රඥාවෙන් සිතේ හටගන්න අධර්මයේ ඒ නිසායි පඤ්ඤා කියලා ඒ වෙන්කොට දක්වන්නේ දැනීම නැත්තේ නෑ සිතින් මේකේ පිළිබඳව දන්න දැන් සිත අපිට උපදින හැම දෙයක් පිළිබඳවම මේකේ අපට දකින්නට ලැබෙන දේවල් අපට අසන්නට ලැබෙන දේවල් අපට ආග්‍රහණය කරන්නට ලැබෙන දේවල් අපට රස දැනගන්නට ලැබෙන දේවල් අපේ කයෙහි ගැටෙන දේවල් ඒ සියල්ලම හැර අපේ සිතට ලැබෙන අරමුණ කියන මේවා පිළිබඳව අපට උපදින්නම අද සිත්නේ උපදින් සිත් ඒ උපදනා වූ සිත්වල අපව මුලා කිරීමකුත් කරන ධර්ම උපදෙස්. අපව මුලා කර. එතකොට ඒ උපදනාසිත මෝහයෙන් යුක්ත නම් ඒ සිත ඉදීමත් සමග අපේ සිදුවෙනවා මුලාව. අපි මුලාව. ඒ සිත උපදිනකොට මෙහි ද්වේෂයක් ඇති වෙනවා නම් එතෙන්දී අපට ඇති වෙනවා තරහව. ඒ සිතත් සමග උපදිනවා නම් ලෝභය අපට ඒ සිතෙන් යම් යම් අරමුණු පිළිබඳව ඇලීම වෙනවා. ඔය විදිහට ඒ සිතේ හටගන්නා ධර්මයන් අනුව සලකන විට ඒ සිතම නොඑක ආකාරයක්. දැන් නුවණ යෙදුණු සිතක් වුණෝ ඒ නුවණ යෙදුණු සිතින් ඒ නුවණේ තරමින් ඇති සැටියක් දැනගන්න. නුවණේ තරමින් කීවේ හැම නුවණම එකම තත්වයකින් නෙවෙයි කියන්නේ. නුවණ নানা ප්‍රකාරයි. නුවණ ගැන සලකන විට දැන් අපි මෙහෙම සලකමු. කෙනෙක් කර්මයයි කර්මයේ පිළිබඳවයි දැනගන්නවා. උදේ නුවණ තිබෙන. ඒක නුවණක් ඒක ප්‍රඥාවක්. ඒක කම්මස්සකට සම්මා දිට්ඨි කියලා අපි නම් කරලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව එහෙමයි දක්වන්නේ. කම්මස්සකට සම්මා දිට්ඨි. එතකොට කර්මයේ පිළිබඳව දැනගන්නා නුවණක් ඒක. කමස්සකතාසම. තමයි ඒක නැත්තාට මේ ස්කන්ධ පංචකය පිළිබඳව දැනීමක් නැහැ. ඒ පිළිබඳව විග්‍රහයක් ඒවා වෙන් කර දැකීමක් කරලා නැත්නම් ඔහු ඒ නුවණ ලබපු කෙනෙක් නෙවෙයි. ඒ නුවණ ඔහුට නැහැ. එතකොට නුවණ නැති නැත්වා නැතිවා නෙවෙයි. නුවණක් තිබෙනවා. නමුත් ඒ නුවණ යම් කිසිවකට සීමා වූ නුවණක්. කර්මයක් කර්ම ඵලයක් දැන ගැනීම පිළිබඳ වූ නුවණක්. ඒ කර්මයේ කර්මයේ ඵලය පිළිබඳ වූ සීමාන්තික ගැනීමක් නෙවෙයි. කුදු පතු බැනුමක් ඔක තිබෙනවා. කර්ම කර්ම ඵලය. ඒ කෙනෙක් කෙනාගේ තහපිරම අනුව. ඊළඟට ස්කන්ධ පංචකය පිළිබඳව ඔහු ඇති කර ගන්නවා නම් ඊට වඩා උසස් ඒ බැනුම. නේ? දැන් තවත් විදිහකින් කියනවා නම් මේ පින්වතුන් බණ අහනවා බන පොතපත බලනවා ඒ බැලීම නිසා ඇසීම නිසා බැලීම නිසා එතෙක් තමන් නොදැන සිටි යම් යම් කරුණු පිළිබඳව එතෙක් තමාට නූපන් නුවණ උපදින ඒ කාරණය පිළිබඳ හරි දැනුමක් තමන්ට තිබෙනවා අපි මෙහෙම ගනිමු පස්සේ කියන එක මේ පිනතුන් කලින් දැනගෙන තිබුණේ නැහැ මොකක්ද කියලා දන්නේ නැහැ නමුත් බන අහලා එහෙම නැත්නම් බන පොත කියවලා පස්සේ කියන්නේ මේ බඳු ස්වභාවයක් කියයි කියන එක දැනගත්තා. ඒ පස්සේ පිළිබඳව ඇති කරගත්ත ඇසීමෙන් හෝ කියවීමෙන් ඇති කරගත්ත නුවණක් තියෙනවා. ඒ නුවණ බොහොම පුළුල් එකක් වෙන්නටත් පුළුවන්, පැටි එකක් වන්නටත් පුළුවන්. නමුත් ඒ පිළිබඳව නුවණක් තියෙනවා. අන්න ඒ විදිහට ඇසීමෙන් ඇති කරගත්ත නුවණක් කෙනෙකුට උපදින්නට පුළුවන්. එහෙමනේ දැන් කර්මයේ කර්ම ඵලයේ පිළිබඳව කර්ම කර්ම විපාක පිළිබඳව කෙනෙක් දැනගත්තා නම් ඒ දැනගත්තෙන් ওই විදිහට අහලා ওই විදිහට අහලා නැත්නම් කොහොමද අපි කුඩා කාලේදී දන්නවද මොනවාද කියලා මේ අම්මා තාත්තා කිව්වම මේක පවක් එක පිනක් කියලා ඒ ප්‍රමාණයෙන් අපි දන්නවා පිනයි පවයි. නමුත් පින පව වන හැටි මොන කොහොමද ඒක පින්නුනේ කොහොමද ඒක පවුනේ ඒවා අපි දන්නේ නැහැ. මම ඊට වඩා දෙයක් දැනගන්නවා අහලා කියලා. එනි ඒ නුවණ ලැබෙනවා. ඒ නුවණ ලැබෙනවා. අන්න ඒ විදිහට දැන් ඇසීමෙන් අපට පුළුවන් ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය සත්‍ය පටිච්ච සමුප්පාද කියන මේ ධර්ම පිළිබඳව නුවණ ඇති කරගන්න. ඒ ඇසීමෙන් ඇති කරගන්නා නුවණ. ඉතින් හැම දිනකටම මේ නුවණ තිබෙනවා නේද? ඒවා පිළිබඳව කොහොමදවත් නුවණක් උපදවා නොගත් අය තමයි බහුතර සංඛ්‍යාව. ඒකට එහෙම නුවණක් තිබෙනවා. එහෙම නුවණ ඇති කරගත්තා. දැන් ඊළඟට ඒ කියවා දැනගැනීමනේ. කියවා දැනගැනීම නැත්නම් අසා දැනගැනීම. උපදවා ගත්ත නුවණක්. තමන්න මේක ප්‍රත්‍යක්ෂ වේ ධර්ම පිළිබඳව දැනගැනීමෙන් ඇති කරගන්නා නුවණ අර කියලා ඇති කරගත්ත දැනුමට වඩා උසස් තත්වයකින් පවතින්නේ. මේ ප්‍රඥාව අන්න ඒ නුවණ උපදවා ගන්න. මේ ප්‍රඥාව උපදවා ගන්න. එතකොට ස්කන්ධ පිළිබඳව අපි ගනිමු රූපස්කන්ධ කියලා. රූපස්කන්ධය පිළිබඳව බණපොතේ එන විග්‍රහයන් සැල්ලම තමන් ඉගෙනගෙන තිබෙනවා දැනගෙන තිබෙනවා. ඒ තරමින් තමන් දන්නවා රූපස්කන්ධය පිළිබඳව. ඒ දැනීම තමන්ට තියෙනවා. ඒ නුවණ තමන් උපදවාගෙන තිබෙනවා. නමුත් ඒ රූපස්කන්ධය පිළිබඳව භාවනාවේ නුවණ කියන එක ලබා නැත්නම් ඒ නුවණ තමන්ට නැහැ. ඒකත් උපදවා ගන්නට. ඒක උපදවා ගත්තාම ඒකත් උපදවා ගන්නා විට අර ඇසීමෙන් ඇති කරගත්ත නුවණට වැඩි තරමක් වැඩි තත්වයක නුවණ ඒ අවස්ථාවේදී තමන්ට ඇතිවන්නේ. භාවනාවේ නුවණ ඒ ප්‍රඥාව. ඉතින් ඒ ප්‍රඥාවෙහි සමහර විටක තමන් ඇසීමෙන් ඇති කරගත්ත ඒ නුවණේ තිබුණු අඩුපාඩුකම් පවා හරියනවා මේ භාවනාවේ නුවණ ඉදීම හේතු කොට. මේ ධර්මයේ තමන්ම අත්දැකීම හේතු කොට. අන්න ඒ විදිහට නුවණ පිළිබඳව තිබෙනවා බොහෝම විශේෂ වෙනස් විශේෂකම් තිබෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ නම් රාසියක් ඒ ප්‍රඥාව පිළිබඳවම වදාළා. පඤ්ඤාපදානමා විචයෝ කවිචයෝ ධම්ම විචයෝ සල්ලක්කනා උපලක්කනා පච්චූපලක්කනා පණ්ඩිච්ඡං මේ පුඤ්ඤං වේ භව්‍යා චින්තා උපපරික්කා භූරි නේධා පරිණායිකා පතෝදෝ ඔයාට වශයෙන් තව හුඟක් තිබෙනවා. එහෙම නම් වදාරලා තිබෙනවා. ඒ නුවණේ ස්වභාවයන්ද දැක්කේ. එකක් තමයි පතෝදෝ කියන්නේ. පතෝදෝ කියන්නේ හරියට කෙවිත වගේ. කෙවිතක් කියන එක පතෝදෝ. උන්මාර්ගයෙන් ගමන් කරන විට මාර්ගයට ඇදලා ගන්න එකක් ඒ නුවණ. වැරදි මඟ ගමන් කරන විට හරි මඟට ගන්නා වූ ධර්මයක්සේ ගෙන නුවණට ඒ පතෝදෝ කියන නම ඉදිරියට පාසල් වදාරලා තියෙනවා. පඤ්ඤා ආලෝකෝ පඤ්ඤා ඕභාසෝ පඤ්ඤා පජ්ජෝතෝ පඤ්ඤා රත්නං ඔහොම නම් රාසයක් වදාරලා තියෙනවා. අපි